අපි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි සංවේගයටපත් සත්පුරුෂ පින්නතුනි, අපට අපේ ජීවිතවලදී එළඹෙන විශේෂයෙන් මේ වගේ රටකදී එළඹෙන ඉතාම දුර්ලභ සංවේගීදායක අවස්ථාවකටයි අප මේ පත් වෙලා ඉන්නේ. අපත් සමග එකට ජීවත් වුණු මේ සමාජයට, ශාසනයට, ලෝකයට සිය ආධ්‍යාත්මික ශක්තිය එකතු කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ නිර්මයාම අපවත් වදාළ ගිරාඳුරු කෝට්ටේ දමසිරි ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ සසර ගමන සුවපත් වීම සඳහා සිදු කරන මතක වස්ත්‍ර පූජා පින්කමටයි ඔබ මේ සහභාගී වී සිටින්නේ. මට පැවිලා තියෙන්නේ මතක වස්ත්‍ර පූජාව සිදු කිරීම සඳහා පින්නතුන්ට මඟ පෙන්වීමටයි. ඉතින් ඊට කලින් මෙවැනි අවස්ථාවකදී අප සිහිපත් කළ කාරණා කිහිපයක් මතක් කළ දෙන්නට කැමතියි. අප හැම දිනෙකම මේ සම්බුද්ධ ශාසනයක් ලැබුව අවස්ථාව, ඒ වගේම සුගතියක් ලැබුව අවස්ථාව, සුගතියක් සහ සම්බුද්ධ ශාසනයක් කියන මේ දෙකම ලැබීම ඉතාම භාග්‍ය සම්පන්න දුර්ලභ අවස්ථාවක්. ඒ ශාසනයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්නට ලැබීම, මේ ශාසනයෙහි පැවිදි වෙන්නට ලැබීම ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. අනේ භාග්‍ය සම්පන්න බව හිමි කරගෙන සිටිය ස්වාමින් වහන්සේ කෙනෙක් සිය ජීවිතයේහි උන්වහන්සේගේ කර්ම ශක්තිය අවසන් වීමෙන් හෝ උන්වහන්සේට උපතේ දී නියමිත ආයුෂ අවසන් වීමෙන් උන්වහන්සේ අපවත් වන අවස්ථාව. ඉතින් ඔබ දන්නා පරිදි දමසිරි හාමුදුරුවෝ මේ රටට වැඩම කළේ කෙටි කාලයක සංචාරයක සඳහා. ඉතින් එහෙම ආපු ස්වාමින් වහන්සේ කෙනෙක් වුණත් උන්වහන්සේ වසර ගණනාවක් මේ රටේ වාසය කරපු නේවාසික ස්වාමින් වහන්සේ කෙනෙකුට ලැබෙන ගෞරවය, ආදරය, සෙනෙහස ලැබමින් තමයි උන්වහන්සේ අවසන් හුස්ම පෙද හෙළුවේ. ඒක උන්වහන්සේගේ ජීවිතේ ලොකු භාග්‍යයක්. උන්වහන්සේ ශ්‍රී ලංකාවේ හිටියනම් බොහෝ දෙනා උන්වහන්සේ බලන්නේ නැති වුණ අසනීප වෙච්ච අවස්ථාවවලදී. නමුත් මම හිතන්නේ උන්වහන්සේගේ භාග්‍යයටම අවසාන වශයෙන් උන්වහන්සේ ගත කළ මාස දෙක තුළ මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම වෛද්‍ය ප්‍රතිකාර ලබන්නට උන්වහන්සේ භාග්‍ය සම්පන්න වුණා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේට ආධ්‍යාත්මික ශක්තිය එකතු කළ දෙන්නට ස්වාමින් වහන්සේලා මේ පින්තුන් කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේගේ ශ්‍රී දේහය ශ්‍රී ලංකාවට වැඩම කිරීම සඳහා සියලුම අනුග්‍රහ මේ පින්තුන් සිදු කළ තියෙන්නේ. ඉතින් පසුගිය මාස දෙක තුළ උන්වහන්සේ මාස දෙකක් රෝහල් දෙකක දැඩි සත්කාරයකවල ප්‍රතිකාර ලැබුවා. ඒ ලබන කාලය තුළ සිදු කරන්න තිබෙන කාරණා කිහිපයක් තිබුණා. එකක් තමයි උන්වහන්සේට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඉහළින්ම ලබා දෙන්නට අවශ්‍යතාවයක් තිබුණා. ඒ සඳහා අපේ පෝල් මහත්මා, අපේ පුණ්‍යසිරි හාමුදුරුවෝ ඇතුළු මේ සත්පුරුෂ ස්වාමීන් වහන්සේලා සහ පින්තුන්ගේ කාරුණික අනුග්‍රහය ලැබුණා. උන්වහන්සේ රෝහල් ගත කළා. ඒ අවශ්‍ය දේවල් සොයා බලන්නට ડોક્ટર ලක්ෂ්මන් මාකන්දර මහත්මයා, ડોક્ટર ප්‍රවීණ් මහත්මයා ඇතුළු ඒ බොහෝ දෙනෙක් ඔවුන්ට කරන්න පුළුවන් උපරිම ශක්තිය මේ සඳහා ලබා දුන්නා. ඒකේ කාංශය. ඒ විතරක් නෙවෙයි, කෙනෙක් අසනීප වුණාම හුඟක් අසරණ වෙනවා. හුඟක් තනි වෙනවා. අනේ තනි වෙච්ච අවස්ථාවේදී ඒක න අපේ මානසික වරක බලා ගන්නට ඕන. එකාතකින් වෙදකමක් අනිත් අතින් හෙදකමක් දෙන අතරේදී ආධ්‍යාත්මික සුවය, මානසික සැනසීමේ කෙනාට අප ලබා දෙන්නට ඕන. විශේෂයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ ශාසනයේ තාම දුර්ලභ කෙනෙක්. සිවුරක් දරා ගන්නට එකාත්ම භාවයක උත්සාහයක් විතරක් නෙවෙයි, ඇතැමිට ආත්ම භාව සිය ගානක කරපෝ මහත් වූ ආධ්‍යාත්මික පරිශ්‍රමයක ප්‍රතිඵලයක් වශයෙනුයි ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ සිවුරක් දරාගෙන ඉන්නේ. අන්නේ ස්වාමීන් වහන්සේට අප උපස්ථාන කළ යුතුයි. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ස්වාමීන් වහන්සේලා බොහොම ටික දෙනා ඉන්නේ. ජනගහනේ 800කට එක හාමුදුරු කෙනෙක් වගේ ඉන්නේ. සාමාන්‍ය වෛද්‍යවරු රෝගීන් ජනගහනේ 200කට උපරිම වශයෙන් 400කට එක වෛද්‍යවරයෙක් වගේ ශ්‍රී ලංකාවේ ඉන්නවා. නමුත් ගිහි අය 800කට 900කට එක ස්වාමීන් වහන්සේ කෙනා ඉන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ලොකු ශාසනික මෙහෙවරක් කරනවා. ඒ ස්වාමීන් වහන්සේ රැකබලා ගන්නට ගිහි පින්තුන් ලොකු කැපවීමක් කරනවා. ඒ විතරක් නෙවෙයි, ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ශාසනයට දායාද කරන්නට ඒ දෙමෝපියන් ඇතුළු බොහෝ දෙනෙක් කැප වෙලා කටයුතු කරනවා. අපේ ශ්‍රී ලාංකික සමාජය තුළ ශ්‍රද්ධාවන්ත අම්මලා තාත්තලා දරුවන් හදනකොට ඒ දරුවන්ගෙන් එක පුතෙක් ශාසනයට පූජා කරන්න ඕනේ කියන පැතුමක් එයාගේ සිත් තුළ තියෙනවා. එයට ලැබෙන දරුවන්ගෙන් හොඳම ලක්ෂණම ප්‍රියමනාපම බුද්ධිමත්ම දක්ෂම දරුවා මේ ශාසනය වෙනුවෙන් නිර්ලෝභීව පරිත්‍යාග කරනවා. ඉතින් එහෙම පුතෙක් තමයි මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා අද අපෙන්නික්ම යන්නේ. ඉතින් එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඩ වෙච්ච අවස්ථාවකදී විනයානුකූලව ගත්තත් ස්වාමීන් වහන්සේලා හැටියට අපට ලොකු වගකීමක් තියෙනවා. සද්විහාරකයන් විදියට උන්වහන්සේලා රැක බලා ගන්න, උන්වහන්සේලාට ආධ්‍යාත්මික ශක්තිය ලබා දෙන්නට. මම හිතන්නේ මේ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා ඒ කටයුත්ත තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණය කළා. මම හිතන්නේ මේක ලොකු ආදර්ශයක්. ඇමරිකාවේ වාසය කරන ස්වාමීන් වහන්සේල විදියට මෙවැනි කටයුත්තකට සම්බන්ධ වීම අනිත් අයට ලොකු ආදර්ශයක් වෙනවා. එනිසා ස්වාමීන් වහන්සේගේ මනස රැක ගන්නට, උන්වහන්සේට ආධ්‍යාත්මික ශක්තිය ලබා දෙන්නට අපේ පුණ්‍ය ශ්‍රී හාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේලා කටයුතු කළා. විහාරස්ථාන බොහොමයක ස්වාමීන් වහන්සේලා වැඩම කළා, සෙත් පිරිත් දේශනා කරලා, භාවනා කරලා, බෝධි පූජා පවත්වලා මේ ස්වාමීන් වහන්සේට ආධ්‍යාත්මික ශක්තිය ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, මේ ස්වාමීන් වහන්සේ ගත වෙච්ච මාස දෙක තුල ටිකෙන් ටික දුර්වල වුණා. සාමාන්‍ය පයෙන් ඇවිදගෙන ගිහිල්ලා රෝහල ගත වෙච්ච ස්වාමීන් වහන්සේ ටිකෙන් ටික ඇඳට වැටුණා. ඊට පස්සේ ටිකෙන් ටික සිහි කල්පනා අඩු වුණා, එක්තැන් වුණා, ස්වාභාවික හුස්ම ගන්න බැරි වුණා. මෙහෙම ගත වෙනකොට උන්වහන්සේ තාමත් යවුන් වයසේ ගත කරන කෙනෙක් විදියට උන්වහන්සේගේ අම්මා තාත්තා තාම ඉන්නවා, සහෝදර සහෝදරියන් ඉන්නවා, උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒ බොහෝ දෙනාට මේක දරා ගන්න අමාරුයි. ශ්‍රී ලංකාවේ හිටියනම් උන්වහන්සේ බලන්නට ළඟට එන්නට බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් මේ වගේ දොර රටකදී එයාට දැක බලා ගන්නට පුළුවන් කමක් නැහැ. එයාට එකම දේ තමයි ෆෝන් එකකින් ඒ හඳුරු දැක ගන්න පුළුවන් අවස්ථාව විතරයි තිබුණේ. ඉතින් පසුගිය මාස දෙක තුළ මේ සත්පුරුෂ පින්නතුන් අපේ ස්වාමීන් වහන්සේලා ඒ ශ්‍රී ලංකාවේ සිටින ස්වාමීන් වහන්සේගේ අම්මා තාත්තා දෙන්නගේ හිත හැදුවා. පින්නතුන් මේකත් වැදගත්ම කාර්යයක්. නැත්තං එයාට මේක දරා ගන්න බෑ. මේ ස්වාමීන් වහන්සේ නිතරම පෙන්නලා, ස්වාමීන් වහන්සේගේ රූපය පෙන්නලා, ස්වාමීන් වහන්සේට කතා කරන්න බැරි වුණත් ඔළුව හරි සොලවන්න ඒ දෙමව්පියන්ට පෙන්නලා ඒ අම්මලා තාත්තලාගේ හිත හැදුවා පහුගිය මාස දෙක තුළ. එහෙම නැත්තං ඇතැම් විට එයාට මේ මට්ටම දරා ගන්න බැරි වෙනවා. ඉතින් අන්නේ කටයුත්තත් කරන්ට තරම් මේ ප්‍රදේශවාසී ස්වාමීන් වහන්සේලාත් ශ්‍රී ලංකා විපදිච්ච මෙහි වාසය කරන කිසිදු ආගම් ભેදයක් නොමැතිව සත්පුරුෂ පින්නතුන් කටයුතු කළා. ඒකට හේතුව තමයි පින්නතුනි අද ලෝකයේ අය ස්වාමින් වහන්සේලා ගැන දන්නවා. ස්වාමින් වහන්සේලා මෙහි වැඩම කරපු මුල් කාලේ ඇතැම් විට ස්වාමින් වහන්සේ කෙනෙකුගේ සිවුර මේ පාට දැක්කම සමහර අය බය වෙනවා. සමහර අය ඇතැම් විට පිළිකුල ප්‍රකාශ කරනවා. නමුත් අද එහෙම නැහැ. ස්වාමින් වහන්සේ කෙනෙක් කඩයකදී දැක්කත් වෙනත් ස්ථානයකදී දැක්කත් ඇතැම් අය අධ දෙක එකතු කළා ස්වාමින් වහන්සේලට වඳින මට්ටමට අද බෞද්ධ භික්ෂූන් ගැන ලෝකයේ බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් ලෝකෙම අය ස්වාමින් වහන්සේලට ගරු කරන සමයක අපි මේ ඉන්නේ. ඉතින් අන්නෙවෙනි උරුමයක් තියෙන වසර 2500කට අධික කාලයක් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සදහම්මග රැකගෙන ආපු, ත්‍රිපිටකය රැකගෙන ආපු, මේ දහම්මග පරපුරින් පරපුරට දායාද කරපු මේ ස්වාමින් වහන්සේලා රැක ගැනීම අප හැම දෙනාගේම පරම වගකීමක් යුතුකමක් වෙනවා. මම හිතන්නේ මේ සත්පුරුෂ බොහෝ දෙනෙක් ඒ සඳහා කැප වුණා කියලා අපි හිතනවා. ඉතින් එක අතකින් උන්වහන්සේ නිරෝගීව තබා ගන්න උත්සාහ කළා, උන්වහන්සේගේ සිත හදා ගන්නට උදව් කළා, උන්වහන්සේගේ දෙමෝපියන්ට සහනය ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේගේ දේහය ශ්‍රී ලංකාවට වැඩම කරන්න පුළුවන් සීලම කඩියුතු සූදානම් කළා තියෙන්නේ. පින්වතුනි, මේ කාර්යයේදී ඔබ බොහෝ දෙනෙක් ඔබේ සත්පුරුෂකම ඔබ විදහා දැක්වුවා. ඒ ගැන ඔබ හැම දෙනාටම සතුටටපත් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ නික්ම යාම පින්වතුනි බොහොම සංවේගදායී අවස්ථාවක්. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ මේ සමාජයේ ලොකු මඟ පෙන්වීමක්, මාර්ගෝපදේශයක්, ආදර්ශයක් සපයන කෙනෙක්. ඉතින් විහාරස්ථාන දෙකක ලොකු හාමුදුරන් වහන්සේ කෙනෙක් මේ උන්වහන්සේ කෙටි කාලයකට මෙහි වැඩම කළත් උන්වහන්සේට අවශ්‍ය කරන සියලු පහසුකම් මේ විහාරස්ථානයේ ලබා දුන්නා. ඒ වගේම උන්වහන්සේ එක මොහොතක් කෙනෙක් ආශ්‍රය කළත් දිගට මේ මිත්‍රත්වය රඳවා ගන්නට තරම් උන්වහන්සේ දක්ෂ වුණා, පින්වත් වුණා. ධර්මයේ සඳහන් කරනවා පූජකෝ ලබති පූජං කියලා. යම්කිසි කෙනෙක් අනිත්‍යය පූජාවට ලක් කරනවා නම් අනිත්‍යය විසින් තමන්ව පූජාවට ගෞරවයට ලක් වෙනවා කියලා. උන්වහන්සේ හරිම ගුණගරුකයි. පූජනීය උතුමාට ගරු කරනවා. අන්නේ නිසාම උන්වහන්සේටත් ඒ පුද සැලකිල්ල ගෞරවය ලැබුණා. උන්වහන්සේ ඉපදිත රටෙන් බොහෝ දුර බැහැර රටක අවසන් හුස්ම පෙළ මේ වාතලයට එක් කළත්. ඉතින් ඒ ගැන හිතනකොට අපට කිසියම් විදියක සැනසීමක් ඇති කරගන්නට පුළුවන්. ඉතින් උන්වහන්සේ නික්ම යන මේ අවස්ථාවේදී එකතකින් උන්වහන්සේගේ ගුණය සිහිපත් කරලා අපේ ගුණයට ගරු කරනවා, නමස්කාර කරනවා. ඒ ගමන්ම අප කරන මේ පින්කම් උන්වහන්සේට අනුමෝදන් කරන්නටයි අප මේ බලාපොරොත්තු වන්නේ. සූදාන කරපු මතක වස්ත්‍රයේ ප්‍රධාන මේ දාණය ආර්ය මහා සංඝරත්නය උදෙසා සංඝිකව පූජා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඒ නිසා පින්නතුන් මේ මතක වස්ත්‍රය අතට අරගෙන සංඝරත්නයට පූජා කරන්නට සූදානම් වෙන්න. අපහති වදාළේ ගෞරවනීය ගිරාඳුරු කෝට්ටේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ අප මේ සිදු කරන මතක වස්ත්‍ර පූජාව අනුමෝදන්ව උන්වහන්සේ සසර ගමන සුවපත් කරගනිත්වා. ඉතාම ඉක්මන් භවයකදී මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම නැවත අපිව මුණගැහිලා අපත් සමග මේ සසුම් බමසර රකින්නට මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම උතුම් වූ නිවීම ලැබීමට මේ මතක වස්ත්‍ර පූජාව හේතු උපනිස්සේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් ඉමා ශ්‍රද්ධා ඇති කරගෙන එදා අස්කරුත් මුගලන් ස්වාමීන් වහන්සේලා මතකයේ රඳවාගෙන උන්වහන්සේ වෙනුවෙන් මේ සූදානම් කරපු මතක වස්ත්‍රය පූජා කරමු. පූජා වේවා කියන පැතුමින් මේ හැටියට වාක්‍ය කියන්න. දිවංගතස්ස ධම්මසිරි මහා සාමි වරස්ස සග්ගතාය නිබ්බානතාය ඉමං මතක වත්තං බික්ඛු සංඝස්ස දේම දිවංගතස්ස ධම්මසිරි මහා සාමි වරස්ස සග්ගතාය නිබ්බානතාය ඉමං මතක වත්තං බික්ඛු සංඝස්ස දේම දිවංගතස්ස ධම්මසිරි මහා තේර වරස්ස සංගතාය නිබ්බානතාය ඉමං මතක වත්තං බික්ඛු සංඝස්ස දේම සාදු සාදු සාදු. මතක වස්ත්‍ර පූජා සිදු කරන අවස්ථාව දැන් ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ලැබෙනවා. මේ වෙලාවට නියමිත අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා ධර්ම දේශනා කිරීමට. අනිච්චාවත සංඛාරා අනිච්චාවත සංඛාරා උපාදේවය ධම්මිනෝ උපංජින්ත්වා නිරුද්ධං ති තේ සං නමෝ සුඛෝ අනිච්ඡවත සංඛාරා උපාදේවය ධම්මිනෝ උපංජින්වා නිරෝජ්ජන්ති ඒ සංඛාරා